ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ ගරු සංඥා ලේකකාධිකාරී කර්මස්ථානාචාර්ය පූජ්‍ය නායවනේ අරියදම මහා ස්ථවීරයන් වහන්සේ විසිනි. 1. ප්‍රථම දර්ශනය. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දැකීමෙන් පමණක් කුලපුත්‍රයෝ දහසක් පැවිදි වී රහත් බවට පත් වූහ. තත් ශිෂ්‍ය චන්ද්‍රගුප්ත මහරහතන් වහන්සේ දැකීමෙන්, තත් ශිෂ්‍ය සූර්යගුප්ත මහරහතන් වහන්සේ දැකීමෙන්ද පැවිදි වී අරහත්වයට පත් වූවන් දහස බැගිනි. මහා ධම්මරක්කිත මහරහතන් වහන්සේ වනයේ ගසක් මුල සමවතට සමවැදී වැඩ සිටිද්දී කැලේ වල් ඇතෙකු කොලාතු මිටියක් සොඩින් ගෙන පවන් සලනු දුටු දම්සෝ රජුගේ සොහොයුරු තිස්ස කුමාරයා ලක්ෂයක් දෙනා සමග එතුමන් වෙතම පැවිදි වී රහත් බවට පත්විය. සත්හැවිරිදි නීග්‍රෝධ සාමරේණයන් වහන්සේ දැකීමෙන් පැහැදී ධර්මාශෝක මහරජතුමා තෙරුවන් සරණ ගොස් සම්බුද්ධ ශාසනයට අනල්ප සංග්‍රහ කළේය. සමනානංච දස්සනං ඒතං මංගල මුත්තමං යයි වදාරා ඇත්තේ එහෙයිනි. මට වයස 14 පමණ කාලයේ දිනක් අතිපූජ්‍ය මහෝපාද්‍ය මාහිමිපාණන් වහන්සේ තවත් දෙනමක් සමග දම් දෙසුමක් පිණිස නායවින ආරණ්‍යයේ සිට බඹරගස්වැව ගම්මානයේ බලා වඩිද්දී අපේ ගමේ බෝමැඩ ටික වෙලාවක් නැවතී සිටිසේක. බෝමලුවේ ආසන පනවා වඩා හිඳුවා ගිලන්පස පිළිගන්වා බැතියෙන් වැඳ පසක සිටි පිරිස අතරෙහි මාත් සිටියේ ගරුතර ස්වාමීන් වහන්සේලාගේ දැකීමෙන් පහන් වූ විස්මිත මනසකිනි. අග කෙළවර වැඩ සිටි ස්වාමීන් වහන්සේ සම්පූර්ණයෙන් net හැර පිරිස දෙස බලා සිටි අතර මැද සිටි ස්වාමීන් වහන්සේ සම්පූර්ණයෙන් net පියවාගෙන සිටි බව පෙනිනි. එහෙත් අතිපූජනීය මහෝපාද්‍ය මාහිමිපාණන් වහන්සේ උඩුකය ඉඳුව තබාගෙන බඹයක් පමණ පෙනෙනසේ තබාගත් net ඇතිව වැඩ සිටිසේක. ගැඹුරු දැනුමක් කෙසේවත් නොතිබුණු මට මහෝපාද්‍ය මාහිමිපාණන් වහන්සේ මැදුම් පිළිවෙතෙහි පිහිටි උතුමන් වහන්සේ යැයි වැටහි ගියේ කවදාහරි මමත් මැදුම් පිළිවෙත පුරන පැවිද්දෙක් වෙම්වායි යටිහිතේ පැතුමක් සහිතවය. ඉන් වසර 4කට පමණ පසු පූජනීය මහෝපාද්‍ය මාහිමිපාණන් වහන්සේගේම ශ්‍රී හස්තයෙන් මාගේ කරේ සිවුරු පටිය බඳිනා ලදුව උතුම් පැවිදි බිමට පත්වීමේ වාග්ය මටත් උදා වූයේ පළමුවන දර්ශනයේ අනුහසිනි. අතිගරු පූජනීය මහෝපාද්‍ය මාහිමිපාණන් වහන්සේ අන්තිම හුස්ම ටික තෙක්ම මැදුම් පිළිවෙතෙහි පිහිටා කටයුතු කළ බව මාහිමිපාණන් වහන්සේ කෙරෙන් දැකගත්තෙමි. 2. සුවිසඳ දහම් නැන. මා පැවිදි වීමට ආසන්න දිනයක ගල්දුවේදී අතිපූජනීය කඩවැද්දුව පණ්ඩිත මාහිමිපාණන් වහන්සේ සහ පිරිස මැද අතිගරු පූජනීය මහෝපාද්‍ය මාහිමිපාණන් වහන්සේගෙන් දහම් පැනයක් විමසූ සේක. අවසර ස්වාමීන් වහන්ස, ගිරිමානන්ද සූත්‍රයේ කම්ම සමුට්ටාන ආබාධා කියා කර්මයෙන් හටගන්නා ආබාධ ගැන වෙනමම දේශනා කොට ඇති බැවින් සෙසු ආබාධ ලෙඩ රෝගවලට කර්ම සම්බන්ධයක් තිබේද යනු ඒ පැනයයි. මුළු පංචස්කන්ධයේම කර්මයේ නිර්මාණයක්. කවර හේතුවකින් රෝගයක් ආබාධයක් හැදුනත් දුක්ඛ වේදනාව කර්මයේ හේතු කොට කර්මයේ නිදාන කොට ඇති වෙනවා යයි නොපැකිල නිකුත් කළ පිළිතුරෙන් තීක්ෂණ වූත් තීරණාත්මක වූත් ගාම්භීර ධර්මඥානයක් මහෝපාද්‍ය මාහිමිපාණන් වහන්සේ පරිපූර්ණ බව දැකගතිමි. 3. ඍජු ඉරියාපතය. අතිගරු පූජනීය මහෝපාද්‍ය මාහිමිපාණන් වහන්සේගේ සෑම ඉරියව්වක්ම ඍජුය. සර්වඥාන් වහන්සේ අනුගමනය කරන ස්ථීර අදිෂ්ඨානයක් ඇති මහා සංඝපියාණන් වහන්සේ නමක් වශයෙන් ඍජු වූ ඉරියාපතය තේජස්වී ලෙස පැවැත්වූ සේක. පුටුවේ වාඩි වී ලිවීමේ යෙදුනේ උඩුකය ඉඳුව තබාගෙනය. පරියංකයෙන් වාඩි වූ සේක් උඩුකය ඉඳුව තබාගෙනය. එසේ භාවනාවේ යෙදෙන කිසිවිටකත් අන්‍යයන්ට සේ කිරා වැටීමක් සිදු නොවීය. පැයක් පමණ වාඩි වී පොත් බැලීම, ලිවීම, භාවනා ආදියක යෙදී සිට තීන මිද්ද විනෝදනය පිණිසත් සෞඛ්‍ය පිණිසත් අනිවාර්යෙන් සක්මන් කරන සේක්. ඍජුව පිහිටුවාගත් උඩුකය ඇතිවමය. සයනගත ඉරියව්ව පවා බොහෝසේ ඍජුවම පැවැත්වූ සේක. දීර්ඝකාලීන භාවිත සන්තානයක ආකල්ප සම්පත් එසේම වනු ඒකාන්තය. 4. ප්‍රතිපත්ති ගරුත්වය. 1963 අප්‍රේල් 8 වනදා සිට මාස දෙකක් පමණ අතිපූජනීය මහෝපාද්‍ය මාහිමිපාණන් වහන්සේගෙන් කමඨහන්ගෙන මැල්ලගල යෝගාරාම මධ්‍යස්ථානයේදී විවේකව කමඨහන් වැඩුවෙමි. දිනපතා කමඨහන් කියාදුන් මාහිමිපාණන් වහන්සේ අවශ්‍ය උපදෙස් නොඅඩුව සලසා දෙමින් විවේකයද සුරක්ෂිත කළසේක. මේ මාස මුල සතියේදී ගල්දුවේ ගුණවර්ධන යෝගාශ්‍රම මධ්‍යස්ථානයේ ප්‍රධානතම දායිකා මාතාව අභාව ප්‍රාප්ත වූ බැවින් එම අවසාන ආගමික කටයුතු සඳහා වැඩම කරවාගෙන ඒමට වාහනයක්ද මැල්ලගලට යවා තිබියදීත් අරියදම්ම නමගේ කමඨහන් වැඩිීමේ කටයුත්තට ස්වල්පයක් හෝ පාඩුවක් වෙනවා ඇතැයි ඒ ගමනට නොවැඩිසේක. පසු දිනක ඒ බව මාහට මතක් කළ විට හැඟී ගියේ කොපමණ බාරදුර වැඩක් වුවත් ප්‍රතිපත්තියට මුල්තැන දීම මාහිමිපාණන් වහන්සේගේ ස්ථීර පිළිගැනීමක් බවයි. මෙසේ ප්‍රතිපත්ති ගරුත්වයෙන් මාහිමිපාණන් වහන්සේ දැකගතිමි. 5. හමුවට පැමිණෙනවුන් දැහැමින් සතුට කිරීම. ලෞතුරා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණෙන සෑම දෙනා සම්පහන්සනේ කිරීම බුද්ධ චරිතයේ විශේෂ ලක්ෂණයකි. අතිගරු පූජනීය මහෝපාද්‍ය මාහිමිපාණන් වහන්සේ වෙත පැමිණෙන කවුරුත් ආපසු යන්නේ නිවුණු සැනසුණු ප්‍රීතියෙන් සතුටෙන් පිරි සතුට මුහුණෙනි. හේතුව පූජනීය මාහිමිපාණන් වහන්සේ ඉතා සුළු මොහොතක් තුළ කතා කරත් මෛත්‍රියෙන් කරුණාවෙන් පිරිගත් දැහැමි වදනින් සංග්‍රහ කිරීමයි. ඒ උතුම් මෛත්‍රී වචී කර්මය තුළින් මහෝපාද්‍ය මාහිමිපාණන් වහන්සේ දැකගත්තේ ඔද වැඩිගත් ප්‍රසන්නතාවේනි. 6. සමාධිගත දේශනා විලාශය. 1963 වර්ෂයේ අතිපූජනීය මහෝපාද්‍ය මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සඟ පිරිස නව නමක් ගෝතම තපෝවනයේ වස් එළඹී වැඩ සිටියහ. තපෝ වනාධිපති ස්වාමීන් වහන්සේ හෘදයාබාධයකින් සුව වූ අලුත් බැවින් වෛද්‍ය උපදේශ අනුව ධර්මදේශනා සඳහා වෙහෙස නොවූ අතර සතිපතා ඉරුදින ධර්මදේශනාව පැවරුණේ අතිපූජනීය මහෝපාද්‍ය මාහිමිපාණන් වහන්සේටය. තෙසැත්තා ඥාන මාතෘකාවෙන් පැවැත්වෙන පැයකට සීමිත වූ එම දේශනයට සවන්දීම පිණිස විශාල පිරිසක් පැමිණ අතර වස් එළඹ සිටි සංඝ පිරිසද බොහෝ සෙයින් සහභාගී වූහ. තෙසැත්තා ඥාන පාඩම් කරගත් මාද අනිවාර්යයෙන්ම නිතිපතා බණට සවන් දුන්නේ ඉමහත් ගෞරවේනි. අතිකරු පූජනීය මහෝපාද්‍ය මාහිමිපාණන් වහන්සේ ධර්මදේශනාව පවත්වන පැය ගතවනු දැනෙන්නේ විනාඩි කීපයක් මෙනි. භාවනාවකින් ලැබිය යුතු චිත්ත සමාධිය එම ධර්මදේශනාවෙන් ලැබෙනුයේ નિરાයාසේනි. එක වචනයක් නොපැටලී ඉක්මන්ද නොවි පමාද නොවි මුතුවැලක් මැණික්වැලක් අමුණනාසේ දහම් කරුණු નિවරදිව පැහැදිලිව ඉදිරිපත් කරමින් පැවැත්වෙන එම දේශනාවට සවන් දීමේදී අවබෝධයත් සමග සිත වහා සමාධිගත විය. ඒ නිසා තව තවත් බණ ඇසීමේ අභිලාෂය දියුණු තියුණු වීමෙන් තුන් මාසය පුරා අසීමිත සතුටක් විඳගත්තෙමි. ආනන්තරික සමාධි ඥානය තෙක් අනුපිළිවෙලින් ඥාන දේශනාව පූජනීය මහෝපාද්‍ය මාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් පැවැත්වුණු අතර එතැන් සිට තෙසැත්තා ඥාන නීමාව තෙක් දේශනාව මාහට පැවරුණි. පූජනීය මහෝපාද්‍ය මාහිමිපාණන් වහන්සේගේ විසිතුරු ඥාන දේශනා ආභාසයෙන් හිත පිරිගත් බැවින් සාර්ථකව දේශනා පන්තිය නිමවා මහෝපාද්‍ය මාහිමිපාණන් වහන්සේ වෙත ගරු භක්තියෙන් ආශිර්වාද කළෙමි. 7. නොසිස් වචන හා ගැඹුරු ඇතුළත. 1962 අප්‍රේල් 1 වනදා නිමලව සිට මයංගනේ බලා 89ක් තරම් විශාල සංඝ පිරිසක් සමග වඩින ගමනක් විය. ගල්දුව, නිමලව සහ මයංගනේ යන ස්ථාන තුනක පිළිවෙලින් පැවති විශේෂ පින්කමක අවසාන දිනයයි. අතිගරු පූජනීය මහෝපාද්‍ය මාහිමිපාණන් වහන්සේ නිමලවදී උදරාබාධයකින් දැඩිසේ ගිලන්ව සිටිත් මේ ගමනට සහභාගී වූසේක් දැඩි අදිෂ්ඨානයෙනි. යන ගමනේදී කතරගම කිරිවෙහෙර වැඳීමට ද යා යුතු විය. වේලාව පරිස්සම් කළ යුතු බැවින් සඟ පිරිස මැණික් ගඟ ළඟ බසයෙන් බැස නොපමාව කිරිවෙහෙරට පිටත් වූහ. මාහිමිපාණන් වහන්සේද ශාරීරික දුබලතාවෙන්ම ඉතා සෙමින් කිරිවෙහෙර වෙත පිය නැගූසේක. එහෙත් සඟ පිරිස බොහෝ දුරට ඈත් වූහ. කිරිවෙහෙර සමීපයේ කුඩා අවන්හලක් ඉදිරිපිටදී සදහැවතුගේ කාරුණික ඇරයමකින් ගිලන්පස ටිකක් පිළිගැනීමට නැවතී හැරී බැලුව මාහිමිපාණන් වහන්සේගේ සමීපයේ සිටියේ මාපමණකි. වැඩ කටයුතු නිමවා මයංගනයට වැඩ එහි නියමිත සාරාණීය පින්කම නිමවා ආපසු දනව්කන්දට වැඩම කළ මාහිමිපාණන් වහන්සේ බෝසත් ගුණ ඇති රණමුණි මව්පිය දෙපළ සමග විස්තර කරද්දී කතරගමදී ගිය දුෂ්කර ගමන ගැන සඳහන් කළසේක. කිරිවෙහෙරට වඩින ගමනේදී සියලු සංඝ පිරිස ඈත් වූ අතර තමන් තනි වූ බව සිතා බොහෝ දුර ගමන් ගත් බවත් නැවතී හැරී බලද්දී මාපමණක් පසුපස ආරක්ෂාවට සිටි බවත් කවදා හෝ තමන් වහන්සේගේ අවසාන මොහොතේ අරියදම්ම පිහිටවන බවත් ප්‍රකාශ කළසේක. එය සැබවින්ම නොසිස් වචනයක් වූයේ එයින් 30 වසරකට පසු 92 අප්‍රේල් 30 වනදා අපවත්වන මොහොතේද අනිවාර්යෙන්ම ප්‍රියශීලී සබ්‍රහ්මචාරීන් වහන්සේලා සමග නොකඩව පුරා පැය 6ක් පිරිත් සජ්ජායනා කරමින් උපස්ථාන කිරීමේ භාග්‍ය මටත් ලැබුණු බැවිනි. ගම්භීරතම අධ්‍යාත්මයක් ඇතිව විසු අතිගරු පූජනීය මහෝපාද්‍ය මාහිමිපාණන් වහන්සේ පුරා මාසයක් පමණ ගිලන්ව සිටි නමුත් කිසිවිටක කම්පා නොවූහ, කෙඳිරියක් නැත. දැඩි වේදනාවක් පැවති නමුත් කඳුලක් වැගිරුනේද නැත. හැඬීමක් නැත. නොඉවසිලිමත් වචනයක් නැත. පරිජින්න මිදං රූපං රෝගං නිඩ්ඩං පබංගුරං රූපං අනිච්චං වේදනා අනිච්චා සංඥා අනිච්චා සංඛාරා අනිච්චා විඥානං අනිච්චං යනාදී බුද්ධ වචනයක්ම ප්‍රකාශ කළසේක. හිතවත් දායක පිනැතියෙකු වේදනාව ගැන ඇසූ විට මේ දුක ගැන බයවීමට අවශ්‍ය නැත. මේවා අවබෝධ කළ යුතු දේ යයි ප්‍රකාශ කළහ. ඒකාන්තයෙන්ම උතුම් අධිගමයක් ලබා සිටි බව සත්‍යයකි. අපවත් වීමට විනාඩි 15කට පමණ කලින් සීතලව පැවති දේහය උණුසුම් බවට පත්විය. රන්වන් පාටින් අමුතුම දිස්නයක් වැටිනි. උපස්ථායක පිරිසට පින්දීමක් වැනි දෙයක් විනාඩි 10ක් තරම් කාලයක් කියවූහ. නොවරදවාම මෛත්‍රී බ්‍රහ්ම විහාර ධ්‍යානයට සිත පැමිණියා යයි සිතමි. එදින 15 වූ ප්‍රසන්න භාවය දවස් 8ක් ආදාහන කරන තුළු සම්පූර්ණයෙන් වෙනස් නොවී පැවතීමද ආශ්චර්යකි. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ චරිතාපදානය අනුව අල්පේච්ඡතා, සන්තුට්ඨිතා, සුබරතා, පවිවේකතා, විරියාරම්භතා ආදී අසීමිත ගුණස්කන්ධයෙන් පරිපූර්ණ වූ సంతාන ඇති අතිපූජනීය වූ මාතර ශ්‍රී ඥානාරාම මහෝපාද්‍ය මාහිමිපාණන් වහන්සේ මා විසින් දක්නා ලද්දේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැනි අති ශ්‍රේෂ්ඨ වූ අති උත්තම වූ කල්යාණ මිත්‍ර සංඝ පීතෘන් වහන්සේ නමක් වශයෙනි. සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයන් කමමේ බන්තේ උප්පජ්ජාය වරුත්තමං. මාහිමි දිනපොතෙන්. වැඩක් හොඳර සිදුවීමේදී සිතේ පහළවන උද්දාමයත්, වැරදීමෙන් සිතේ පහළවන බැගෑපැත් ගතියත් ඇතැම් විට තදින් ප්‍රකට කරයි. ඇතැම්හු ඒවා යටකරගෙන ඇතුළත තැවීමෙන් කල් ගෙවති. ඇතැම්හු ධර්මය ස්වභාවය සලකා සිත නොපෙරලා සිටිති. මේ ආත්ම ගුණය මහාත්ම ලක්ෂණයකි. ඒ තත්ත්වය පැමිණීමට කල් ඇතුව ධර්මය ගැන සිත සිතා දියුණු කළ යුතුය. 1978 7 වන මාස 28 දිනෙන්.